මොකද්දෝ කරුමේකට අම්මයි තාත්තයි වෙන්ුණා රණ්ඩුවක් වෙලා ඒ නිසා අන්තිමට දරුවෝ ටික තමයි දැලුනේ. ඒ නිසා අපි හොඳ දීර්ඝ ඉතිහාසයක් තියෙන පක්ෂයක්. ඒ නිසා අද මේ විදිහට පත් වෙලා තියෙන එක පිළිබඳව අපි පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජික හැටියට අපි ඇත්තම කලබල. ඉතින් මේකට වග කියන්න ඕන වර්තමානයේ ඉන්න නායක. අපි ගමනක් ආවා පාදල නියෝජිත හැටියට විශේෂයෙන් ගම්මට්ටමේ ඉන්න ප්‍රාදේශීය නායකයෝ හැටියට බොහොම සතුටින් අපිට ගෙදර යන්න පුළුවන් පරිසරය මේ කාලය තුල අපි හදාගත්තා කියන එක මේ මොහොතේ බොහොම ගෞරවයෙන් නේද සිහිපත් කරන්න. ඒ කිව්වා වගේ මේ ඒ හයිය ගම තුල ගිහිල්ලා හොඳ ගෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන්. නැවතත් පැතිවන්න කියලා යනවනම් අපිට හොඳ ගෙලින් තියාන මිනිස්සු ඉස්සරහට යන්න පුළුවන්. වටපිටාව හදලා දුන්නේ අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියන එක අපි විශේෂයෙන්ම සිහිපත් කරනවා.